මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය වාසී කර්මස්ථානාචාර්ය පූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන් වහන්සේ විසිනි. ගරු බවත්, සැහැල්ලු බවත්, ගැඹුරු බවත්, සරල බවත් අතර මහත් පරතරයක් ඇතැයි ලෝකයා සිතයි. එසේ සිතන්නේ ඒ පරතරය පියවිය හැකි තරම් පුළුල් ගුණ සමුදායක් හා ඥාන පාඨවයක් එකම පුද්ගලයෙකු තුළ සාමාන්‍යයෙන් දැකගත නොහැකි බැවිනි. එහෙත් අප අතිපූජනීය ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේගේ අසිරිමත් සිරිතෙහි විසිතුරක් වශයෙන් මා බොහෝ විට දුටුවේ ගරු භවෙහිත්, සැහැල්ලු භවෙහිත්, ගැඹුරු භවෙහිත්, සරල භවෙහිත් සමීප සම්බන්ධතාවකි, සුහද සංකලනයකි. මහා සංඝ පිරිසක් මැද පවා ඉස්මතු වී පෙනෙන ගරු සම්භාවනීයත්වයක් මාහිමිපාණන් වහන්සේ කෙරෙහි විද්‍යමාන වූ නමුදු අවංක ශාසනික පරමාර්ථ තුලින් මතු වූ නිර්හංකාර භවකින් උන්වහන්සේ සැහැල්ලු වූහ. සුතමය, චින්තාමය, භාවනාමය වශයෙන් ගැඹුරින් ගැඹුරට ගිය ඥාන සම්භාරයකින් පොහොසත් වූ නමුදු ලගන්නා සිනහමුසු ගැමි උපමා කතාවකින් පිරුලකින් කිවයුත්ත සරලව ඉදිරිපත් කිරීමෙහි සමත් වූහ. සංඝ පිරිසකට හෝ දායක පිරිසකට හෝ කරන කෙටි අනුශාසනයක පවා පුදුම හරබර බවක් විය. උන්වහන්සේගේ කමඨහන් බණ දෙසුම් ආර මෙහිලා විශේෂ විය. පදයකට අරුතකට අනුව නගින බසින ගැඹුරු ස්වරයකින් අසන්නවුන් සිත් සමාධි මත් කරවන මටසිලිටි වාග්ධාරාවක් උන්වහන්සේගේ මුවින් ගලා ආවේ විශිෂ්ට ප්‍රතිභානයකින් මුවහත් වූ ඔදවත් බවකිනි. මෛත්‍රියෙන් සිත පුරවාගෙන විසිය යුතු බව මාහිමිපාණෝ නිතර මතක් කර දුන්හ. නොමගට යොමුවන්නවුන් හික්මවා ගැනීමේ උපාය මාර්ගයක් වශයෙන් ඇතැම් විට තෙදවත් අවවාදය සහ සියුම් උපහාසය පිහිටි කරගත් නමුදු අවවාදයට නොනැමෙනවුන් පිළිබඳ පවා සදය ආකල්පයක් හා හිතාධ්‍යාසයක් උන්වහන්සේ තුළ විය. අනේ, බුදුරජාණන් වහන්සේ සිටියා නම් මේ වගේ අයටත් පිහිට වෙනවා නේද යන නිගමනයෙන් එබඳු අවස්ථාවලදී සිත උපේක්ෂාවට නැඹුරු කර ගැනීමටද උන්වහන්සේ පුරුදුව සිටියහ. ලෝකයෙන් හා ලෝකාමිසයෙන් සිත මෑත් කරගෙන විසීමට උපකාරවන නිරාසක්ත බව දියුණු කිරීමට මාහිමිපාණන් වහන්සේ උත්සාහවත් වූහ. වයෝවෘද අවස්ථාව ගැන සලකා දායක පින්වතුන් යෙදූ විශේෂ සැප පහසුකම් නැතිවම බැරිදේ හැටියට නොතැකූහ. අලත්තං යදිදං සාධූ නාලත්තං කුසලාමිති, ඉදින් ලදිම් නම් එය මැනවි, නොලදිම් නම් එය දයහපති යන මුනි ප්‍රතිපදාවට අනුව තාදී ගුණය ගරු කළහ. තමන් වහන්සේට ලැබිය යුතුව තිබුණු යමක් යම්කිසි වැරදීමකින් නොලැබුණහොත් එය යහපතටම සිදුවක් ලෙස සලකා හිත හදා ගැනීම උන්වහන්සේගේ සිරිත විය. දිගු කලක් තිස්සේ පුරුදු කළ ඒ ආකල්පයේ අද්දුටු අනුසස් පවා ඇතැම් විටක සඳහන් කළහ. අමුතු රැකවරණයක් නොයදුවත් තමන් වහන්සේ සතු යම් යම් අගනාදේ ඉබේටම ආරක්ෂාවන ස්වභාවයක් ඇති බව මාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළේද මේ නිරාසක්ත භවෙහි තවත් පුදුම අනුසසක් ගෙනහැර දක්වමිනි. උග්‍ර යෝගියෙකුගේ ආදර්ශවත් දිනචරියාවක ඇතැම් අංග ජරා ව්‍යාධි සතුරන් සමග නිරන්තර සටනක් බඳූ ජීවිතයක් සන්ධ්‍යා සමයේදී පවා මාහිමිපාණන් වහන්සේ තුලින් ප්‍රකට විය. දිවා කාලය මෙන්ම රැහි බොහෝ වේලාවක්ද සක්මනෙහි ගත කළ උන්වහන්සේ ඉපැරණි යෝගාවචර සිරිතට අනුව සක්මනේ ආලම්බන රජ්ජුවෙහි එල්බගෙන ක්ලාන්තය මගහරවා ගත්හ. ගිලන්ව යහන්ගත වීම පවා භාවනාවට ඉබේම ලැබුණු හොඳ විවේකයක් ලෙස සැලකූහ. ලෙඩ පැලීමට උන්වහන්සේ වෙත පැමිණෙන්නවුන් බොහෝ විට නිහඬව සීරුවෙන් සායනය වෙත ළඟා වූයේ නින්දට බාධා වේ යන බියෙන්ම නොවේ. අවවාදයෙන් මෙන්ම ආදර්ශයෙන්ද අප්‍රමාද පදය සිහිගැන්වීම හා නිස්සරණ අදහස මතුකර දීම කර්මස්ථාන ආචාර්යවරයන් වහන්සේ කෙනෙකුන් හැටියට අප අතිපූජ්‍ය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ කළ කී දෑෙහි සාරාංශය හැටියට පිඬු කර දැක්විය හැකිය. දුර්ලභ කරුණු හය ඇතුළත් සුගතෝ වාදය උන්වහන්සේ යෝගාවචර පිරිසකට කළ බොහෝ දේශනාවන්හි මාතෘකාව මෙන්ම පරිෂ්ඨේද විය. අවාසනාවකට මෙන් පටිගත කර නොහැකි වූ උන්වහන්සේගේ අවසාන දේශනයේ සාරාංශය වූයේද එයයි. යෝගාවචර පිරිස සංවේගයෙන් ලොමුදැහැගැන් වූ ඒ සිහිකටයුතු දේශනයේදී සත්පුරුෂ කල්්‍යාණ මිත්‍ර ආර්ශයෙහි අති දුර්ලභ බව අවධාරණය කරමින් උන්වහන්සේ පළ කළ මේ වැකිය අනාවැකියක්ම විය. තවත් මේ වගේ අවස්ථාවක් ලැබේවි කියලා බලාපොරොත්තු වෙන්න එපා. දුර්ලභෝ සත්පුරිස සංසේවෝ. මාහිමි දිනපොතෙන්. මා ගරු කටයුතු බුදුපියාණන් වහන්සේගේ දරු වූ කෙලෙස් බල මුළුව පළවා හැර උදාර පූජ්‍ය සන්තාණයෙන් හෙබියා වූ ශාරිපුත්‍ර මහා මොග්ගල්ලාන අනුරුද්ධ ආනන්ද නන්ද රාහුල මහා කාශ්‍යප ආදී මහරහතන් වහන්සේලා පුරුදු කළ ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති මාර්ගයට බැස ඉතා හොඳින් ඒ පුරුදු කොට දියුණු කොටගෙන යාමට මම තරයේ අදිෂ්ඨාන කරගනිමි. මම තරයේ අදිෂ්ඨාන කරගනිමි. 1967 මැයි 16 වන දිනෙන් කායික දුර්වලතාවෙන් රසකින් පෙලිපෙලි වෝද මගෙන් සිදුවන්නේ මේ ශාසනික සංග්‍රහයකි. මාගේ හුස්ම ටික පිටවනතුරු මේ උතුම් ශාසනික සේවාව මගෙන් සපිරේවායි මම ප්‍රාර්ථනා කරමි. අවුරුදු 74ක කාලයක් ජීවත් වී ඉවරයි. ලැබුවේ 75 වෙනි වසරයි. මාගේ 74න් 10න් හැරෙන විට මගේ ජීවිතයේ ගෙවුනේ සසුන වෙනුවෙනි. 10ක් හැරුණු විට මාගේ ජීවිතයේ ගෙවුනේ සසුන වෙනුවෙනි. දිවි පැවතුවේ සසුනට ලැබුණු දෙයිනි. ඉතින් මේ ඇටමස් ලේ සියල්ලම සසුන් නිසා ලදේවා නොවේද? එයින් මේ මුළු සිරුරම සසුන වෙනුවෙන් කැපකිරීමට මැලවිය යුතු නොවේ. 1975 දෙසැම්බර් 14 දිනෙන්